සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංගම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස සන්දානං සීල ධනං විරියොන් සම්පියං ධනං සුත ධනං ච සාගෝච පඤ්ඤාමේ සන්ත මන්දනං යන්ත ඒතේ ධනාහන්ති ඉන්දියා පුරේ සන්සවා අදලින්දෝ තිතං හෝති අමෝගං සන්ස ජීවිතංති ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නයේ නමකරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි අද උන්දුවක් පොහෝ දිනය මේ අවුරුද්දේ අවසාන පොහෝ දිනයයි අද අවුරුද්දන් ගත වෙල යන අවස්ථාවේ මේ පිළිතුන්ගේ ජීවිතයට ගුණ දහම් රැස් කර ගන්න අවස්ථාව. මේ අවස්ථාවේදී අද අප ධර්ම සාකච්ඡාවත් සමගාමීව කුඩා ගාථාවක් අපේ මාස්ටර්වරුන් තෝරා ගත්තා. මේ අත්දැකීම පැහැදිලි කරන්න දෙන්න. එන්නතන අපේ දිගින් දිගටම විවිධ කරුණු මෙහි ධර්ම සාකච්ඡාවට සමගාමීව සාකච්ඡා කරනවා. එවන් මේ පින්නතුන් මතක තියාගන්න එක වටිනවා. ඒවා පුළුවන් නම් ලියාගෙන හරි තියාගන්න එක වටිනවා. ඒ වගේම මේ මතකය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නටත් ඕන. නැත්නම් අපි හරියට ගොබල්ල වගේ වෙනවා. ගොපල්ලෝ අනිත්‍යයේ හරක් බලනවා සමාන්ත කිරි ලැබෙන්නේ නැහැ හැබැයි. ඉතින් අපි මේ ධර්මය අහලා කියලා අතුරු කළාට ඒ ධර්මයේ නියම ප්‍රයෝජන ලැබෙන නම් අපේ ජීවිතයට ඒ කරුණ සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම ගතවෙන මොහොතක් පාසා අනුගාණි පොහොයක් පාසා හරි ගිය පොහොයට තිබුණ අඩුපාඩුකම් ටික අඩු වෙන්න ඕනේ මේ පොහොයවලින්. ගිය පොහොය ඇවිල්ලා මුගන් කතා කරා නම් මේ පොහොය ටිකක් අඩු වෙන්න ඕනේ. ගිය පොහොය ඇවිල්ලා කාටක හරි අමනාප වුණා නම් දෙන්නෙක් එක්ක මේ පොහොය ගැනට එක්කෙනෙක් දක්වා අඩු කරගන්න ඕන. මේ වගේ තමන්ගේ ළඟ හිතේ තියෙන අමනාප කම් පිළිබඳව පුද්ගලයා අමනාපේ ඉන්නව නම් ඒ අමනාපකම් ලයිස්තුවේ කට්ටිය අඩු වෙන්න ඕනේ. සමහරගේ නාම දෙකනේ වැඩි වෙනව නේද? ඒ වගේම තමන් ආශ්‍ර කරපු දේවල් තියෙනවා නම් මේ ආශ්‍ර කරපු දේවල් වල ලිස්ට් එකත් දැන් ටිකෙන් ටික අඩු වෙනවා. එහෙම වුණා නම් තමයි තමන් වන්න ධර්මයේ ප්‍රයෝජනයක් ලබා ගන්නයි කියලා කියන්නේ. වෙනද කවුරු හරි කුමක් පොදියක් කිව්වහම ඉක්මන් වෙලා කලබල වෙලා කේන්ති ගන්නවා නම් දැන් ටිකක් ඒ අඩු වෙන්න තෝරන. ඉස්සෙල්ල දෙයක් දැක්කහම වහම උඟා කතා කරා නම් දැන් මේ ආශාවන් ටිකෙන් ටික අපෙන් අඩු වෙන්න තෝරන. එහෙමනම් අපි ජීවිතයෙන් ධර්මයෙන් කාලයෙන් බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්ත අය බවට පත් වෙනවා. ඒ නිසා බඩු බාණ්ඩ වලට තියෙන ආශාව තමයි විශේෂයෙන්ම අපිට අඩු වෙන්න ඕන. ඊළඟට අපි කීර්තියට කැමති සමහර අය. මේ කීර්තිය කියන එකත් ආශාවක්. ඒ කීර්තියට ලොකුවට ආසා තියන අය ඒකට පොඩි හරි දෙයක් වුණොතින් හරි කලබල වෙනවා. සමහර අය බඩු බණ්ඩවයි කෙච්චර කැමති නැහැ. නමුත් කීර්තියට හුඟක් ආසයි. ඒ නිසා ඒ කීර්තියට තියෙන ආසාවත් සමානට දුකක්. අද පින්තුනි අපි මේ අටන්ට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ධනය පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණා. අපි හැම දිනෙකම ධනයට කැමතිනේ. ධනවත් වෙන්න උගාසන කැමති නේද? අතමැටිකව කරේ ඉන්නවද? කවුරුවත් නැහැ නේ. කවුරුත් කැමති ධනවත් වෙන්න. ඉතින් බුදුහාමුදුරෝ ධනය ගැන මොනවද දේශනා කළේ කියන එක අපි අද බලමු. ධනයෙන් අපි ගන්න ප්‍රයෝජනය මොකක්ද? ධනෙ වැඩිපුර ලැබුණාම අපිට මොකක්ද හිතට ඇතිවන්නේ? සතුටක් නෙමෙයි. ඔව් අනාගතයේ යම් කිසි අවස්ථාවක් ආවදීන් ඒ අවස්ථාවට ප්‍රයෝජන ගන්නනේ ධනෙ තියෙන්නේ. ඉතින් සමහර අයගේ ධනෙ වැඩි වුණාට සතුට වෙන්නේ නැහැ. ඇතැම් විට ධනෙ වැඩි වුණාට ඒ වගේ ප්‍රයෝජන ගන්නෙත් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ ඒ නිසා අපට සැබෑලෙසම සතුට ඇතිවන සැබෑලෙසම අනාගතයේ ප්‍රයෝජනට ගත හැකි ධනයන් කීපයක් අපට දේශනා කළා. අන්නයේ ධනය සැබෑලෙසම තිබුණොතින් තමයි ජීවිතය අපි බලාපොරොත්තු වන සැබෑ සතුට සැබෑ සැනසීම අපේ ජීවිතවලට ලැබෙන්නේ. අපි දන්නවා සමහර ඇත්තන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධනයන් මේ නිධානයන් අමතක කරලා ඊට වඩා ආස්පසින් වෙනස් ධනයන් රැස් කරගන්නා ඉන්නවා. මේ ධනය අමතක කරලා වෙනස් ධනයන් පිළිබඳව විශ්වාසය කියලා කටයුතු කර නැත්නම් ඉන්නවා. ඒ ඇත්තන්ට බඩු පාන් එකතු කරගන්න පුළුවන්. හැබැයි පිළිතුරු සතුට ලැබෙන්නේ නැහැ. අපි දන්නවා සමහර ඇත්තන් ජීවිත අවසාන කාලේ හුඟක් ධනෙම තියෙනවා. ලොකු ගෙදරක ඉන්නවා. ලොකු වත්තක් ගේමක් දෙනවා. ඒ වත්ත මැද ලොකු ගේකුත් තියෙනවා. ඒ වත්ත වටේට ලොකු සාප්පෙකුත් තියෙනවා. ඒකේ ලොකු ගේතුවකුත් තියෙනවා. ලොකු බල්ලෙකුත් ඉන්නවා. නමුත් අන්තිම කාලේ ඒ හිතන වගේ ලොකු සතුටක් නෑ හිතට. ඔහේ පාළුව බලාගත්තු වතේ බලාගෙන ඉන්නවා. දරුවෝ ටිකක් ඇස්සෙන් මෙදී ඉන්නවා. නමුත් ලංකාවේ නෑ කට්ටිය. පිටරට වල ඉන්නේ. හල්ලේ නම් වාක් එවනවා. ධනයක් හුඟක් තියෙනවා. නමුත් අර ලොකු දෙයක් බලාපොරොත්තු වෙන මහා ලොකු ගමනක් ගිහිල්ලා දැන් මේ එක්තැන්වල ඉන්නවා. ඇතුලේ මොකුත් නැහැ බලන්නේ. පිට නම් වාද්‍යවල් තියෙනවා. ජීවිත අභ්‍යන්තරයේ මොකුත් රැස් කරගෙන නැහැ මේක. ඒකට මේකෙන් පේනවා අපි අර බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේහි සැබෑ ධනය තේරුම් නොගෙන අර දාල යන ධනයන් ටිකක් තමයි මේ රැස් කරගෙන තියෙන්නේ. එතකොට ඒ ධනය තමන්ට අන්න බොන්න හෝ ශාරීරික සුව පහසුවක් සම්පූර්ණයෙන් ලැබෙනවා. නමුත් ලැබුණත් පින්නතුනි මානසික සුවය එවකින් ලැබෙන්නේ නැහැ. ඒකට බාහිර භෞතික දේවල් දිනෙන් දින දිරාපත් වෙනවා. ජීතරුණත් නිතර සුත පවිත්‍ර කරන්නට ඕන. ඇතැම් විට ලොකු ගියක් තිබුණොත් හොඳයි කියලා ලොකු ගියක් හදාගන්න අපි ඒ ලොකු ගේම තමන්ට කරදරයක් වෙන අවසන කාලේ. සුත පවිත්‍ර කරගන්නවත් කෙනෙක් නැහැ. අතුපතු ගා ගන්නවත් කෙනෙක් නැති තත්ත්වයට පත් වෙනවා. එනිසා පින්නතුනි සැබෑ ධනය කුමක්ද කියන කරුණ අපට සැබෑ ලෙසම මානසික සුවය ලැබෙන්නේ ධනවත් වුණු තරමට. හැබැයි ඒ ධනවත් බව කියන එක පින්නතුනි තීරණය වන්නේ බුදුදහමේ හැටියට භෞතික බඩු භාණ්ඩ වැඩුණාට විතරක් නෙවෙයි. දැන් ධනවත්ද නැද්ද කියන එක තීරණය වන්නේ කොහොමද? දැන් අපි සාමාන්‍යයෙන් තීරණය කරන්නේ බඩු භාණ්ඩ හුඟක් වුණොතින් ධනවත් කියලා නේද? නමුත් ඒක නෙවෙයි බුදුදහමේ නිර්ණායකය. බුදුදහමේ නිර්ණායකය තමයි යම් කිසි කෙනෙකුට ආශාවන් නඩුනම් අවශ්‍යතාවයන් නඩුනම් ඒක නේද ධනවත් කියන්නේ. අපි කියමු යම් කිසි කෙනෙකුට අතර 100ක් තියෙනවා. අතර 100ක් තියෙන කෙනෙක් ඒ වගේම සවස් අතර 100ක් දැන් බස්වක් බලාපොරොත්තු වෙන්නේ. තව කෙනෙක් ඉන්නවා අකර 100 ගණන් නැහැ. දැන් මෙතන පුඩා විතරක් තියෙන්නේ. නමුත් ඒකෙන් යා සතුට වෙලා ඉන්නවා. එයාට තව වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ. එතකොට කවුද වැඩිපුර දුක්පත්, වැඩිපුර කොහොසත්? වැඩිපුර කොහොසත් කවුද? ඔව් අර පුඩාගේ ඉන්නගෙන එයා අවශ්‍යතාව අඩුයි. ඒ නිසා අවශ්‍යතාව වැඩි නම් යා දුප්පත්. සමන්ට හුඟාසියවල් අහවල් අහවල් දේ ඕනේ කියක ඉන්නවනම් යා මානසිකව දුප්පත් එක්ක. පින්නතුනි ඒ නිසා අවශ්‍යතාව අඩු නම් අවශ්‍යතාව අඩු වෙනා පොහසත් අවශ්‍යතාව වැඩි වෙනා දුප්පත්. ඔන්නෝකේ බුදුදහමේ තියෙන එහෙනම් සමහර අය රුපියල් 990ක් තියෙන කෙනෙක් ඉන්නවා. එයාගෙන් පුළුවන් රුපියල් 10ක් ඉල්ලගන්න. රුපියල් 10 දෙන්නේ අපේ 10ක් ඉල්ලගෙන 1000 කරගෙන තමයි ඉන්නේ. තව කෙනෙක් ඉන්නවා 110ක් තියෙන කෙනෙක්. එයාගෙන් 10ක් ඉල්ලුවාම 10න් ඇතුළේ 100 මුණක් දෙයියා. ඒ නිසා සමහර අය අපි හිතනවා උගහක් ධනිය තිබ්බහම එයා හුඟක් පොහසත් කියලා අපි හිතන් ඉන්නේ. නමුත් දිනුතුනේ එයා අපි හිතනට නම් පොහසත් නෑ. එයාට හුඟක් මදී කියන ඉන්නේ. තව හුඟක් දේවල් බලාපොරොත්තුෙන් ඉන්නේ. ආ සමහර උපාසකම්මල ඉන්නම හරි ශ්‍රද්ධාවන්තයි සමන් දානය දෙන්න කියත් උතුරා යන විදියට දානයක් දෙන්න. දැන් මෑත කාලේ අපි දන්නවා ඒක සමීපයේ ඉන්න අරස්ථානයක එක්තරා මෑණි කෙනෙක් කටින පින්කමක් කළා. එතුමිය මුළු ජීවිත කාලයම හම්බ කරපුවා කුලී වැඩ කරලා හම්බ කරපුවා කඩින පින්කමක් වෙනින් විලං කළා. බුදුම හිතන හරියම සංවේදී පින්කමක් ඒක මුළු වස් තුන් මාසෙම ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන පොට්ට වලට අවශ්‍ය කරන බුලුන් හොයාගෙන ගිහිල්ලා පොට්ට මහල්ලා පැදුරු වියලා සියලුම දේවල් බෙහෙත් ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන සියලුම බෙහෙත් අවුරුදු දෙකකට විතර ඕන කරන බෙහෙත් වර්ග හදලා වෙන්නම පූජකලා මහා අසිරිමත් පින්කම. මං හිතන ඇතැමටේ පින්කම කරද්දිම දිව්‍ය විමානය මැවෙන්නේ නැති කලේ ඒ කාන්තාවට ඒ මෑණියන්. බලවත් රත්තරන් ඇතැම් විට මුළු ජීවිත කාලයම හම්බ කරපු කිසිම දෙයක් ඉතුරු නොකර කරපු පූජාවක් වෙන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේලා 25 නමක් විතර හිටියා. මුළු වස් තුන් මාස මාස උපස්ථාන කළා. ඒ පිරිකර ඔක්කොම සකස් කළා. මහා අසිරිමත් පින්කමක් කළා. එනිසා පින්නතුනි රුපියල් 1000ක් තියෙන කෙනෙක් රුපියල් 900ක් දෙනවට වඩා රුපියල් 1000ක් තියෙන කෙනෙක් රුපියල් 500ක් දෙනවට වඩා රුපියල් 500ක් තියෙන කෙනෙක් 400ක් දෙන එක වටිනවා. මොකද යා ලොකු කැපවීමක් ඒ සඳහා කළා කියලා. ලොකු පරිත්‍යාගයක්. වර්තමානයේ අපි හිතන් ඉන්නේ බොහෝ විට දානය කියලා වැඩි වෙච්ච දෙයින් දෙන දෙයක්. අමන්ත තියෙන වැටිපුර සියක් දෙන එක තමයි දානය කියලා හිතන් ඉන්නේ. ඒක අතිවිද දානය යාර සංසලසනවා. නමුත් නියමාන සංසලසන නම් පිනතුනි සමන්ගේ සුඛ ආත්ම සුඛය පරිත්‍යාග කරන්න ඕන. මේකෙන් සැබෑ දාන. දැන් සමහර අය ඉන්නවා සමාජයේ රාත්‍රි ආහාරයේ උයලා හොඳට පාර්සල් කරලා උණු වෙන කාට හරි දෙනවා. දුප්පත් කෙනෙකුට තමන් පාවිච්චි කරන්නේ නැහැ. තමන් එදාට තේ ටිකක් දීලා ඉන්නවා. සමහර අය සමුදු හොඳට කාලා ආකාරි පූජ කරනවා. වැඩි යානි සංසිද්ධවන්නේ තමන් මේක තමන්ගේ ආහාරය සම්පූර්ණ පරිත්‍යාග කළා තමන්ගේ කැපවීම කරන කෙනා. ඊට පින්නේ තින්කම් වෙනුවෙන් කරන කැපවීම වැඩගත් වෙනවා. ඒ වගේම තින්කම සිද්ධ කළ අවසානයේ සතුට වීම වැඩගත් වෙනවා. සමහර අය ගන්න තින්කම කළ සතුට වෙන්න බැ අවසානයේ. යම් කෙනෙක් තින්කමක් කළා සතුට වෙන්න පුළුවන් නම් ඒ සතුට වෙච්ච ප්‍රමාණයට තින්කම ආනිසංශ වැඩි වෙනවා. ධනය ගැන දේශනා කරද්දී බුදුහාමුදුරුවෝ නිධානයන් හතරක් ගැන අපට දේශනා කළා. නිධානයක් ධනයනොත් තවත් වටිනාම දේ නිධානය. නිධානය කියන්නේ හුඟක්ම තැම්පත් කළ තියෙන දේවල්. එවැනි නිධානයන් හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පළවෙනි කාරණේ තමයි ස්ථාවර නිධාන. ස්ථාවර කියන නිධාන තියෙනවා. මොනවද ඒ නිධාන? ඒ තමයි ගෙනියන්නේ එහාට මෙහාට ගෙන්නේ බැරි නිධාන තියෙනවා. ඊට කණන් ගෙවල් දොරවල් ආදී. දස් කොළන් ආදී. ඒවා ස්ථාවර නිධාන. දැන් ඒවත් අපට අවශ්‍යයි ජීවත් වෙන්න. ඒ වගේම නිධානයක් තියෙනවා ජංගම නිධාන. එහාට මෙහාට සොලවන්න ගෙනියන්න පුළුවන් නිධාන තියෙනවා. ඒ මොනවද? ඒ තමයි දැන් අලුතෙන් තියෙන යාන වාහන, දරුවෝ, හරක බාන, සතුන් මේ ඇති කරන දේවල්. ඒව එහාට මෙහාට ගෙනියන්න පුළුවන් නේ. සොලවන්න පුළුවන්. තරණය කරන්න පුළුවන් දේවල් කියන්නේ ජංගම නිධාන කියලා. තුන්වෙනි නිධානය තමයි අංග සම නිධාන. අංග සම නිධාන කියන්නේ තමන්ගේ අතේ පයේ අංගයක් වගේ, ශරීර අංගයක් වගේ ප්‍රයෝජන කරන නිධාන. ඒ මොනවද? ඒ තමයි සමාය ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර, අධ්‍යාපන සුදුසුකම්, වෘත්ති හැකියාවන්. ඒව තමන්ගේ අතපය වගේ. ඒව හොර හතුරන්ට ගන්න බෑ. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙන කියලා කියන්නේ. ඒව සොරකම් කරන්න බෑ කෙනෙකුට තමන්ගේ අරය වගේම තමන්ට ප්‍රයෝජන පිණිස පවතින. එතකොට මොනවද නිධාන ටික? ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන, ওই තුන. තවත් එකක් තියෙනවා හතරේ නිධානයක්, අනුගාමික නිධාන. මුලින් සඳහන් කරපු ස්ථාවර නිධානයත්, ජංගම නිධානයත්, අංග සම නිධානයත් බොහෝ විට මරණයෙන් පස්සේ තමයි අහිමි වෙනවා. ඒවා උපන්න සාතිකයට ලැබਿੱච්ච දේවල් සමහර ඒවා සමාට උපයාගෙන තියෙන දේවල් මරණ සාතිකයත් සමගම අහිමි වෙන දේවල්. මරණ සාතිකයෙන් පස්සේ හිමි වෙන නිධානයක් තියෙනවා. ඒ තමයි අනුගාමික නිධානය. තමා ඉන්න කාලයේ පුණ්‍ය කර්මයන් වශයෙන් රැස් කරපු නිධානය. සිටි ඇති කරගත්තු මානසික ශක්තිය. මේක පින්නතුනි අනුගාමික නිධානය. ඒස්මෝ නිදී සුනිහිතෝ අජෙයෝ අනුගාමිකෝ පහාය ගමනීයේසු ඒක මාගය ගච්ඡති කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒස්මෝ නිදී සුනිහිතෝ මේ නිධානය තමයි සැබෑරටම අරගත්තු නිධානය. අජෙයෝ කෙනෙකුට පැහැර ගන්න බෑ. අනුගාමිකෝ සමන් යනු යano පහාය ගමනීයේසු මේ ශරීරයේ අත්තර දවසට ඒක මාගය ගච්ඡති මේ නිධානය අරගෙන යනවා. අපේ ශරීරයත් අපි අත්හැරලා යන ගමනේදී පින්නතුනි අපි මෙන්න මේ අනුගාමික නිධානය හැබැයි උරුමේ හැටියට අපි අරන් යනවා. බුදුහාමුදුරුවෝ එනිසේ අපට දේශනා කළේ නිතර මෙනෙහි කරන්න කම්මස්ස කෝමී කම්මදායාදෝ අභින්හන් පච්චේ කිතබ්බා. කර්මයේ තමා සම සමාගයේ සැබෑ උරුමය, සැබෑ දායාදය, සැබෑ නිධානය, සැබෑ ඥාතිවරයා කියන එක අබෙන්හන් පච්චරේකිතබ්බං නිතරම මෙනෙහි කරන්න කියලා. මේ අපි පාවිච්චි කරන්න ශරීරයට වඩා වටින කර්මපත්ති. මේ ශරීරයත් පින්නතුනි අපි අද ලස්සනට මෙහෙම තියාගෙන ඉන්නවා. අද නම් අපි දැනට හුඟක් ආසා කරන වෙන්න පුළුවන්. නමුත් මේක ටිකෙන් ටික දුර්වල වෙන්න දුර්වල වෙන්න, ලෙඩ දුක් හැදෙනකොට, මහලු වෙනකොට අපට අපේ ශරීරයත් එපා වෙනවා. එහෙම වෙන දවසක් එනවා. එදාට කැමති හිතනවානේ ඉක්මනට මේකෙන් අත්හැරලා යන්න පුළුවන් නම් හොඳයි කියලා. නමුත් ශරීරය හොඳට ලස්සන තියෙන කාලෙ නම් එහෙම ඉනකින්වත් හිතෙන්නේ නැහැ. නමුත් වයසට ගිහිල්ලා මේක දුර්වල වෙනකොට අනේ මේක දාලා යන්න නැත්නම් හොඳයි කියන දවසකුත් එනවා. අපි හුඟා ප්‍රිය කරපු අපට හුඟා සැප සම්පත් සතුට ලබා දෙයි කියලා අපි හිතාගෙන හිටිය දෙයක් නෙමෙයි. අපි යතු අනාගතය අනේ අපිට මෙච්චර කාරණා බොන දීලා බෙහෙත් දීලා හොඳට කොණ්ඩ එහෙම පීරලා හිටියොත් අපිට අනාගතේ පීඩ වෙයි කියලා අපි හිතන් හිටියේ. පීඩ වෙන කාලෙ බුද්ධ වෙනවා. ඒත් පිහිට වෙච්ච දේම පින්නතුනේ කාලෙකදී අපට මහා වේදනාවක් ගෙන දෙන දෙයක් බවට පත් වෙනවා. අපේ ශරීරයේ පිළිබඳව එහෙමනම් අපි අසුරු කරන ඥාතීන් අපේ හිත මිත්‍රාදීන් මේ දේපල ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව වඩා අවධාරණය කළා මේ අනුගාමික නිධානය ගැන. බොහෝ දෙනා මේක අමතක කරනවා. බොහෝ දෙනා භෞතික දේ ගැන තමයි ලොකු විශ්වාසයක් තියෙන්නේ. දරුවෝ ගැන, ඥාතීන් ගැන, තමන්ගේ ශරීරය ගැන, දේපල ගැන, කීර්තිය ගැන මේව ගැන විශ්වාසය තියාගෙන ඉඳලා අවුරුදු 60ක් 70ක් ගිහිල්ලා දන්නේම නැහැ එක පාර ඇඟට වැටෙනවා. ඔන්න එතකොට තමයි මතක් වෙන්නේ මොකද්ද මෙච්චර කාලෙ මෙයා පු ගමන කියලා. එදාට පින්නතන අපි හුඟා ප්‍රමාද වුණා වැඩි. නුවණ තියෙන අය කලින්ම මෙන්න මේ අනුගාමික නිධානයෙන් වැඩි කරගන්න මහන්සි ගන්නට. එහෙනම් මොනවත් තමයි සැබෑ සමාපේ ජීවිතෙන් අපි ප්‍රයෝජන ගන්නවන්නේ. පින්නතනි බුදුහාමුදුරුව අපට සප්ත ආර්ය ධනයන් ගැන දේශනා කළා. ආර්ය ධන හතක් ගැන. මේක ආර්යයන් වහන්සේලා දේශනා කරපු, ආර්යයන් වහන්සේලා වර්ණනා කරපු, ආර්යයන් වහන්සේලාත් භාවිත කරපු ධනයන් හතක් උන්වහන්සේ දේශනා කළා. අපි යම්කිසි භෞතික ධනයක් උපයන සතුටක් සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් ඊට වඩා සිය දහස් ගුණයකින් සතුට සැනසීම ලබා දෙන ධනයක් පිළිබඳවයි සත්‍ය ආර්ය ධනයේදී උන්වහන්සේ දේශනා කළේ. සද්ධා ධනං, සීල ධනං, කිරියෝත්ථප්පියං ධනං, සුත ධනං චාගෝච අඤ්ඤාමේ සත්තමං ධනං. යස්සේතේ ධනාස්ති ඉත්‍ත්‍යා පුරිසත්වා අදලිද්දෝති සංහෝති අමෝභං සත්ත ජීවිතං. සද්ධා ධනං ශ්‍රද්ධාව ධනයක් කියලා බුදුහාමුදුරු දේශනා කළා. කෙනෙකුට දෙන්න පුළුවන් එනක් ශ්‍රද්ධාව ධනයක් නම් අනේ අන්න බොන්නියම ලැබෙනවද ශ්‍රද්ධාති පොච්චල කෙනෙකුට දෙන්න පුළුවන්. පින්නතුනි ධනයෙන් අපි බලාපොරොත්තු වන සතුට. සල්ලි දෙවුවත් අපි බලාපොරොත්තු වන සතුට. යාන වාහනයක් ගත්තත්, ඉඩමක් ගත්තත්, ගියක් හදුවත් බලාපොරොත්තු වන සතුට. දරුවන් හදුවත් බලාපොරොත්තු වන සතුට. අන්න ඒ සතුට තමයි පින්නතුනි මේ ධනයෙන් ලැබෙන්නේ. ශ්‍රද්ධාව ධනය. කොහොමකටද ශ්‍රද්ධාව කියලා කියන්නේ? සත්‍යාරය ධනේ ආර්ය ධනයන් හතක් කියද්දී පළවෙනි ධනිය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ගෞරවය, විශ්වාසය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳව තියෙන ගෞරවය, විශ්වාසය. සංඝරත්නයේ පිළිබඳව තියෙන ගෞරවය, විශ්වාසය. පින්නතුනි අපි නිකන් ඉන්නකොට නොයෙක් දේවල් ගැන හිතනවා. අපි පුද්ගලයන් ගැන හිතනවා. අපි හිතන්නේ කවුරු පිළිබඳවද? අපේ ඥාතීන් ගැන අපි හිතනවා. ඇතැමිට කලාකරුවන් ගැන අපි හිතනවා. දේශපාලඥයන් ගැන අපි හිතනවා. විවිධ දක්ෂතා තියෙන අය ගැන හිතනවා. මේ හිතන බොහෝ දෙනාගේ ළඟ පින්නතුනි ගුණයන්ද තියෙන්නේ? බොහෝ දෙනාගේ ළඟ දුර්ගුණ තියෙන්නේ. ඇතැමිට කාලයක් අපි ගුණ තියෙනවා කියලා විශ්වාස කරගෙන ඉන්නවා. යම් යම් ආයතන ගැන පුදුලෝ ගැන. නමුත් කාලෙක දිය ඇතිරිලා යනවා. අපි මේ සාමාන්‍ය ලෝකයේදී විශ්වාසය තියෙන පුදුලයන් බොහෝ දෙනෙක් පිරිහිල යන අය ඉන්නේ. නිසලස ධර්මයක් මුණ නොගැසුනොත් බොහෝ දෙනෙක් පිරිහා යනවා. අන්න එතෙන්දී පින්නතුන අපි කලකිරීමකට පත් වෙනවා. නමුත් පින්නතුනි සත්‍යව ඇති කරගෙන බුදුහාඳුරු ගැන ප්‍රසාදයක් ඇති කරගත්තු කෙනාට ජීවිතේ කිසිවක් කලකිරීමක් ඇතිවන්නේ නැහැ. මේ ශ්‍රද්ධාව වැඩි කරගත්තු කෙනාගේ ජීවිතයේ බුදුහාමුදුරුවෝ පිළිනවන පාළ නැහැ. ශ්‍රද්ධාවන්ත කෙනාගේ බුදුහාමුදුරුවෝ තාම වැඩ සිටිනවා. ඒ ශ්‍රද්ධාවන්ත කෙනා බුදුගෙට යනකොට බුදුහාමුදුරුවෝ දකිනවා. නිතර බුදුහාමුදුරුවෝ සිහිපත් වෙනවා. ඒ ශ්‍රද්ධාවන්ත කෙනා උදෑසන බුදුහාමුදුරන්ට බුද්ධ පූජා පූජ කරනවා. මෛත්‍රීක පූජ කරනවා. ඒ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ගෙදර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. යා නිතර බුදුහාමරගෙන සිහිපත් කරනවා තමා සරණ ගිය බුදුහාඳුරු කෙනෙක් සමාහි ඉන්නවා කියලා. ඒ බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරනවා. මෙන්න තියෙන ත්‍රිශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ ඔහුගේ හිත හිස් නැහැ. ඔහුගේ හිතේ පාළුවක් නැහැ. බොහෝ දෙනෙක් මේක මෙවැනි සිටිවිල්ලක් හිතන්නේ බැරි නිසා නිතරම පාළුවේ කියලා ඉන්නේ. කතා කරන කෙනෙක් නැහැ, අසුර කරන කෙනෙක් නැහැ කියලා රට තේරම යනවා පෙළක්කයි. මහලු වෙන වෙන වැඩි මේක ඇවිදින වැඩි සමහර අය. අර කලින් හිටියේ යාළුවෝ ටිකට ගිහින් මැරිලා ගිහිල්ලා දැන් හිටියේ යාළුවෝ සමහර අමනාප වෙලා ඊට පස්සේ හරිය පාළුවක් වෙනවා ජීවිතේ. දැන් ওই ශරීරේ හැමලස්සන්න තියෙන කාලේ හැම නැහැ යාළුවෝ හුඟක් ඉන්නවා. ටික ටික දුර්වල වෙනවත් එක්කම යාළුවෝ අඩු වෙනවා ඉන්නයි. ඊට පස්සේ ඉතින් එක යාළුවා ඉන්නේ. කන්නාඩි ඉස්සරහට කියන්නේ යාළුවෝ විතරයි. පින්නතුනි සැබෑ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ජීවිතයේ බුදුහාමුදුරුවෝ වැඩ සිටිනවා. ඒක තමයි ලොකු සතුටක්. ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමා නිතර සිහිපත් කරනවා. මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? උන්වහන්සේ දන් දෙන්න කියලා දේශනා කළා, සීල රකින්න කියලා දේශනා කළා, භාවනා කරන්න කියලා දේශනා කළා. උන්වහන්සේ දේශනා කළා අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියලා. ලාභලාභ යසය සාදී අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ ධර්මයේ තමයි හිතේ තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළා ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා, වෙනස් වෙනවයි කියලා. උන්වහන්සේ දේශනා කළා මේ හැම දෙයක්ම දුකයි කියලා. උන්වහන්සේ දේශනා කළා මේවා තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බැහැ මේවා අනත්මයි කියලා. ජීවිතේ හැම අභියෝගයක් වෙනකොට පින්නතුනි ධර්මය මෙනෙහි කරන්නේ. ඔහුට මෙනෙහි කරන දෙයක් තියෙන හැම දෙයක්ම ධර්මය හරහා බලනවා. ඊටාම හිතවත් කෙනෙක් ලෙඩ වුණා නම්, කරදරයකටපත් වුණා නම්, තමන් එක අමනාප වුණා නම් සමාදන්නවා මේ අනිත්‍යතාවය මේ තියෙන මේ බුදුහමන කලින්ම කියමු දෙන්නේ මේ වෙලාවට. ඇයි මේක පරක්කුනේ කියලා විතරයි බලන්නේ. එහෙම වුණයි කියලා කලබල වෙන්නේ නැහැ. ඔහුට මේ ප්‍රශ්නේ මේක පරක්කුවේම විතරයි. ඔහු දන්නවා කලින්ම මේ ධර්මානුකූලව මේ වෙන්න තියෙන ඉරණමක් තමයි මේ වෙලාවේ ඉන්නේ. ආ කවුරුහරි කතා කරලා හවලා නැරුණා කියලා කිව්වහම අප්පෝ නැරුණාද කියලා නෙවෙයි අහන්නේ. මම නම් කලින්ම මැරිලා කියලා හිතන් හිටියේ කියලා කියනවා. ඒ තරම්ම තමයි මේ ධර්ම විශ්වාසයි. මරණයක් හරි ලෙඩක් හරි කෙනෙක් යහුවටින් පුදුම වීම නෙවෙයි තියෙන්නේ. පුදුම වෙන්න තියෙන්නේ මෙච්චර කල ජීවත් වීම ගැන. මෙච්චර මේ සංවාදක මැද මේ බාහිර කාඩකයි ඉස බීජයි නොඑක් දේවල් මැද්දේ මේ අතුරන් මැද්දේ මෙච්චර කල ජීවත් වීම ගැන පුදුම වෙන්න ඕනේ. මරොන්ට පුදුම වෙන්න දෙයක් නැහැ. පින්නතනි ධර්මය හරහා අනිතර මේවා මෙනෙහි කරනවා. කෙනෙක් යමනාපකමක් ඇති වුණාම හිතනවා ධර්මය හරහා බලනවා මේ යමනාපේනේ තමයි කාටද? මේ යමනාපෙච්ච කෙනා හැමිට මේ තියෙලා ආත්ම භාවය අපේ අම්ම වෙල තාත් වෙල මේ හුඟා පුදා කරපයිනේ. ඔහු ධර්මානුකූලව හිතනවා. පාරට වැස්සාම තමා වාහනයක න යන්නේ. අනිත් වාහන ඔක්කොම පසුකල යන විතරක් හිතන්නේ නැහැ. දන්නවා මේ අනිත්‍යයත් මිනිස්සුව මේ ඉන්නේ. අනිත්‍යයත් කොහොම අර්ථවත් වැඩද මේ යෙදිලා ඉන්නේ. අපි හිතනවා අපි විතරයි මේ වැදගත් වැඩක යන්නේ කියලානේ. අපි ඇතැම්මිට මේ රෝහලකට යන්නේ විස්තරා වාහනය මේ රෝහලේම යන දොස්තර මහත්මිය යන්නේ. ආ ඇතැමිට මේ ඉස්සරහා ලොරියක් යන්නේ රෝහලට මේ බෙහෙත් තරම් යන්නේ මේ. ඇතැමිට අපි පොලට යන්නේ මේ ලොරියක් යන මේ පොලටම බඩු ටික මේ අරන් යන්නේ. ඒ නිසා පින්නතුනි ධර්මානුකූලව මේව බලනවා අපි. අපි ගැටුම් නැති කරගන්නේ අපට මේ ජීවත් වෙන්න බොහෝ දෙනෙක් දිනපතා උදව් කරනවා. දැන් මේ පින්නතුන් දැන් මේව බනහන දැන් දවල්ට කට්ටියක් ගන්න සූදානම් කරනවා දැන්. කොච්චර අය පිට වෙනවද? දැන් උදේ දාන මේ ඇත්තන් ආපු වෙලාවේ අනුභව කළා. ඒ දානය සූදානම් කරපු රැහැනිදි මරලා හිටියේ. ඒ වගේ බොහෝ දෙනෙක් පින්නතුන් අපලුනේ මහත් කියලා පිරිසක් ඉන්නවා. අපට උපකාර කරන පිරිසක් ඉන්නවා. ධර්මානුකූලව අපි මේ දෙස බලනවා. ඒ නිසා ජීවිතය අභියෝග කරදර එනකොට ධර්මානුකූලව බලලා හැකිතාපේවට ධර්මානුකූලවම පිළිතුරු සපයන උත්සාහ කරනවා. ඒ වගේම පින්නතුනි බාහිර දේවල් පිළිබඳ සින ආසා අනිත්‍ය ආසාවෙන් වෙනඳ ගන්නකොට අපි පින්නතුනි ඒවට ඉතර මාසා කරන්නේ නැහැ. අපි දන්නවා ඒවට ආසා කරාට ඒවා වෙනස් වෙන දේවල්. කලින් කාලේ මේ ආසාව වෙනස් වෙනවා. දැන් අපි පොඩි කාලේ සෙල්ලම් ගෙවලට ආසා කළානේ. ෆෝන් පිටු හොයන්න ආසා කළා. සෙල්ලම් බඩු වලට ආසා කළා. පොඩි කාලේ අස්සයන්ට බයිසිකල් වලට, ගෑනු ළමයින් නම් ෆෝන් එකකට එහෙම උගාක ආසා කළානේ. නමුත් අදියට ආසද අපි? අද ආසා නැහැ ෆෝන් එකකට. පොන්ටි කරස්ස වලට සෙල්ලම් ගාට අදහස් නෑ අපි. නමුත් අදත් යම් කිසි දේවල් කියන අපි ආසයි නේද? නමුත් පින්නතුනි අපි කවදා හරි දවසක නෝන ලබා ගත්ත නම් ප්‍රඥාව ලබා ගත්ත නම් බුදුදහමේ සම්මාදිටිය තුලින් සැබෑ ප්‍රඥාවක් ලබා ගත්ත නම් අද අපි මේ ආසා කරන දේවල් අද වාහනයකට හරි මොකට හරි ආසා කරනවා නම් ගේකට හරි අද ආසා කරන ටික ගැන අපි එදාට දකින්නේ කොහොමද? අද අපි කුඩා ළමයෙක් දැස බලලා බැලුම් බෝලයකට සෙල්ලම් බෝලයකට නැත්නම් සෙල්ලම් බඩුවකට ආසා කරන දැස බලන ආකල්පයක් තමයි එදාට අපට ඇති වෙන්නේ. අපි නොවටිනා දේවල් වටිනා දේවල් කියලා මේ හිතාගෙන ඉන්නේ. සැබෑ සම්පින්නතුනි මේ සෙල්ලම් බඩු ටික ආසා කරන ළමයි ටිකක් වගේ මේ ලෝකේ ඉන්නයි. ඒ අවබෝධය කරා අපි යන්නට ඕන. අපි ධර්මයේ කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්නවා කියලා කියන්නේ ධර්මය හරහා මේ නුවණ අපි ලබා ගන්නවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා විතරක් නෙමෙයි. මේ ධර්ම කාරණා ජීවිතේ හැම අභියෝගයකදීම අපි ධර්මයේ තමයි පෙරමුණට ගන්න. දුකක් ඇති වෙච්ච අවස්ථාවකදී ධර්මයේ තමයි ඉතිරියෙන් තියාගන්න. මේ ඇත්තන් දන්නවා කඩාචාරාව කිසා ගෞතමී වගේ අය ජීවිතේ මහා අභියෝග වලට මුහුණ දෙන්න අය සමහරට මරණ හයක් ඉන්න කෙනෙක් පටාචාරාව. ඒ පටාචාරාව තමයි දුකෙන් නිදහස් වෙලා පස්සේ කාලේ දුකට පත් වෙල එන අයට සැනසීමට ධනෝ දේශනා කළේ. බලන්න ඒ තරම් අභිමානයකට පත් වුණේ මේ ධර්ම නිසා. ඒ නිසා පටාචාරාවට ඇති වෙච්ච වගේ දුකක් අපි කාටවත් ඇති වෙලා නැහැ. ඊට වඩා අඩු ඒවා තමයි අපි හැමදෙනාටම තියෙලා තියෙන්නේ. එහෙනම් පිනතුනේ හැම දෙයක්ම අපේ ධර්මානුකූලව ධර්මයෙන් බලලා අපිට निराකරණය කරගන්න පුළුවන්. වෙනස් වෙන ලෝකයක අපි ඉන්නේ මේ. අසුභ සාගත මේ ලෝකෙක මේ අපි ඉන්නේ. හැබැයි ජීවිතේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදය බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. ලස්සන රූපයක් දැකලා රූපේ ලස්සන බලන්න ගැටලුවන්නේ නැහැ. ලස්සන ගීතයක්, ධර්මානුකූල ගීතයක්, සම්භාව්‍ය සංගීතයක් ගැහුම් කන් දෙන්න. ඒව බුදුදහමෙන් විරුද්ධ නැහැ ඒවට. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. සංකප්පරාගෝ පුරිසස්ස කාම ලෝකේ දිසිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි, කාමයන් වන්නේ ඒව Tamanට අල්ලගන්න ග්‍රහණය කරගන්න කියෝති. ලස්සන මල් ගහක් මලක් තිබුණට ඒක කාමයන් නෙවෙයි. හැබැයි ඒක මල් හදාන්න කියෝති, මල් ලතු ගන්න කියෝති තමයි ප්‍රශ්නේ වෙන්නේ. බොහෝ විට අපිට තියෙන දෙයක් නෙවෙයි මල් ගහක් දැකගම ඉන්න බෑනේ අත්තක් ගන්න හදනේ. කොහොම හරි අතු පැලක් කඩාගෙන යන බලන්න. ඔන්නේ දින් දුක ඇති වෙන හැටි. ඒක දැකලා අනේ හොඳ මාල කාක්නේ ධාරි සායකනින් සතුටුල කියන ගැටලුව නෑ. අපි පින්නතුනි මේ දුක අපට ඇති වෙන හැටි අපි නුවණින් දකින්නට ඕන. මේ දකින්නේ බුදුහාම අපට ධර්ම දේශනා කළේ. සමහර අය බය බුදුදහම පිළිපදින්න. අනේ ජීවිතේ සතුට නැති වේද කියලා. මේ දින දාගන්න කටයුතු කරන්න බැරි වේදෝ කියලා සමහර අය බයයි. පින්නතුනි ධර්මයේ හොඳට දන්න ඒ දන්න ධර්මයේ පිළිපදින කෙනා තමයි ජීවිතේ වඩාත්ම සතුටෙන් ජීවත් වෙන්නේ. ඒ ධර්මයේ දකිනා කෙනා තමයි වඩාත්ම ජීවිතේ කරදර සම්පාද කඩු වෙන්නේ. ඒ ධර්මයේ දන්න කෙනා තමයි ගැටුම් අඩු වෙන්නේ. වර්තමානයේ පින්නතුනි අධ්‍යාපනයේ ප්‍රධානම පරමාර්ථයක් තමයි බහුවිධ සමාජයක පුද්ගලයන් අතරින් ගැටලු ආම වෙන විදිහට ජීවත් වීම. අපි අසුර කරන විවිධ මානසිකත්වයේ තියෙන අය. ඇතැම් විට විවිධ ජාතීන් අය අපි ආශ්‍රය කරනවා. දැන් සමහර රටවල් එක හුඟක් කියනවා. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉස්කෝල එක 500ක් ගත්තොත් ළමයි 30ක් නම් ඇතැම් විට ජාතීන් 30ක ළමයි ඉන්නවා. ඒතකොට අන්න එවැනි පරිසරයක අපට ඔවුන්ගේ අදහස් වලට ගරු කරලා ඔවුන්ගේ ආකල්ප වලට යම් කිසි අනුකූලතාවයක් දක්වලා ගැටුම් ආමරණයට ඉන්න පුළුවන් නම් ඒක පිළිතුරු වර්තමානීය අධ්‍යාපනයේ පරමාර්ථයක්. එනිසා ධර්මයෙන් කරන්නේත් මෙන්න මේ වගේ බාහිර පරිසරය වෙනස් කරන යාම නෙවෙයි කරන්නේ. අභ්‍යන්තරය වෙනස් වෙනවා. අනිකරම පිනතුනි වරද තියෙන අපේ දැක්මේ වර්ධනය තියෙනවා. හරියට පාට කණ්ණාඩියක් දාගෙන රතු පාට කණ්ණාඩියක් දාගෙන අපි බාහිර ලෝකේ හැමදේම වෙනස් කරන්නේ රතු පාට අයින් කරන්න කියලා. උදැල්ලක් අරගෙන පස්සව කව අපි යනවා මේ රතු පාට අයින් කරන්න කියලා. අයින් කරන්න පුළුවන්ද? ඔව් කවදාවත් අයින් කරන්න බෑ. රතු පාට තියෙන බාහිර දේවල් වල නෙවෙයි. තමා මේ බලන්නේ දැන්මත් එක තියෙන මේ අන්නාඩි වර්ගමේ තියෙන. ඒ නිසා අපි අපේ දැක්ම වෙනස් කරගත්තා නම් වෙන තුනේ එදාට අපි බාහිර දේවල් වෙනස් කරන්න යන ස්වභාවය අඩු වෙනවා. අනිත් දේ තමයි අපි නිතරම බාහිර පුද්ගලයන්ට දෝෂාරෝපණය කරමින් මේ ඉන්නේ. නිතරම අපි හිතන්නේ අහවල් කෙනා වැරදි, අහවල් කෙනා මෙහෙම නැහැ, වැරදි. මේකත් අපිට වැරදි තේස්සන. සැබෑසම ධර්මයේ දන්න කෙනා දන්නවා බාහිර නිමෙ වැරදිම තියෙන්නේ. බාහිර කෙනෙක් අඩුපාඩුවක් තිබුණොත් ඒක එයාට සමායයක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. අපර තියෙන්නේ අපේ හිත පිරිසිදු තියාගන්න. අපට ලෝකෙම වැහෙන්න, හම් වලින් ලෝකේ වහන්න බෑ. නමුත් අපට එක දෙයක් කරන්න පුළුවන්. කොහොමද? අපේ දෙපා වැහෙන්න අපට සිරසු දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ධර්මයෙන් කරන්නේ මෙන්න මේකයි. ඒ නිසා ශ්‍රද්ධාවන්ත කෙනා ධර්මයේ සරණ ගියපු කෙනා ජීවිතේ හැම අභියෝගයක්ම ධර්මය හරහා දකිනවා. ඒ වගේම ධර්මය හරහා දකින කෙනා කර්ණිමෙත සූත්‍රයේ තියෙන ආකාරයට අනතිමානී කියන ගුණෙන් යුක්ත වෙනවා. අනතිමානී මාන්නේ අඩු කෙනෙක් බවට පත් වෙනවා. බොහෝ විට පින්නතුනේ අපට ඉන්නවා හොඳ මිතුරු අහිමි වෙන්නේ. හුඟක් හොඳ විද්‍යාව ඉගෙන ගන්න තියෙන අවස්ථාවට වෙන්නේ. හුඟක් හොඳ දේශන වලට අහුම්කන් දීලා අපේ ප්‍රඥාව වැඩි කර ගන්න තියෙන අවස්ථාවට අහිමි වෙන්නේ අපේ තියෙන මේ මාන්න ආදීක සම නිසා. අපේ මාන්නේ අඩු වෙනම් අපිට දිනුතු නිහතමානී වෙන නම් දැම බෑ. නිහතමානී කියන්නේ මානෙ සම්පූර්ණයෙන් නැති කිරීම. මානෙ සම්පූර්ණයෙන් නැති වෙන්නේ රහත් වීමෙන්. අපි දැන් මේ මාක්ෂිමේදි කරන්න ඕන මොකද්ද? මේ මාක්ෂිමේදි අපි කරන්න ඕන අනතිමානී ගතිය ඇති කරගන්න එක න අතිමානී. මාන්නේ වැටි ගතිය අඩු කරගන්න එක මේ අවස්ථාවේදී අපි කරන්න තියෙන්නේ. අන්නේ මාන්නේ අඩු වෙච්ච කෙනාට පින්නතුන හුඟා දේවල් ඉගෙන ගන්න පුළුවන්. හුඟා හොඳ මිතුරන් ආශ්‍රය කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. දැන් සමහර හොඳ දක්ෂ අය හොඳ ගුණධම් තියෙන අය වෙනත් කෙනෙක් එකපාර ලං කරගන්නේ නැහැ. දැන් ගුණධම් පැත්ත අපි ටිකකට අමතක කරලා බලමු හොඳ වෘත්තියක් පුළුවන් කෙනෙක් කෙනෙක්ගේ ළඟට පුහුණුවකට එන්නේ කිව්වට පස්සේ දක්ෂ කෙනෙක් එකපාර එන කෙනා ගණන් ගන්නේ නැහැ. එයාට එපාන දෙයක් තමයි සලස්සන්නේ. ඒක තමයි දක්ෂයේ ලක්ෂණය. නමුත් එන කෙනාගේ නිහතමානී අනතිමානී ගුණය තියෙනවා නම් අර දුක් විඳ ගන්න ශක්තිය තියෙනවා නම් එයා කොහොම හරි ඉඳගෙන අර තැනැත්තාගෙන් මේ ශිල්පී ඉගෙන ගන්න. ඒ නිසා පින්නතුනි ආධ්‍යාත්මික ගමන් මගේදීත් මේක එහෙමයි. අපර ධර්මයෙන් පිළිසරණ ලබා ගන්න ධර්මයේ සැබෑ ආභාෂ්‍ය ලබා ගැනීමේදී මේ අනතිමානී කියන ගුණය අපට හුඟක් වැදගත් වෙනවා. අපි ඇත්තමිට වයසින් වැඩි කියලා අපට හුඟක් අධ්‍යාපන සුසුමන්ති වේ කියලා තමන් ඇත්තමිට ඉහළ රැකියාවක් කරන්නයි කියලා අපි අනිත්‍යයේ ගන්න තියෙන ගුණ බොහෝ විට අපි නොගෙන ඉන්නවා. පින්නතුනි මේ වයස කියන එක මේ උපැන්න සහතිකයේ වයස බුදුදහමේ ලොකු දෙයක් හැටියට සලකන්නේ නැහැ. වයස ගොඩක් කීපයක් තියෙනවා. එකක් තමයි අපට තියෙන කායික වයස. කායික වයස කියන්නේ උපැන්න සහතිකයේ වයස. ඊළඟට තියෙනවා මානසික වයස කියලා එකක්. මානසික වයස කියන්නේ තමන් ගැන තමා කොච්චර වයසද කියලා හිතන ආකාරය. එහෙම හිතුව තියෙනන්නේ. දැන් අවුරුදු 60 කෙනෙක් අවුරුදු 40 කෙනෙක් හිතාගෙන වැඩ කරනවා. එයාට හොඳට වැඩ කරන්න පුළුවන්. මාන්නයක් නෙවෙයි තියෙන්නේ වැඩ කරන්න පුළුවන් ශක්තිය ආත්මශක්තිය වැඩ කරන. සමහර අවුරුදු 60 කෙනෙක් හිතන් ඉන්නේ 80 වේතර කියලා කොහොම දුරවල හැරෙන්නේ. ඒ කියන්නේ මානසික වයස. ඊළඟට තවත් වයසක් තියෙනවා ආධ්‍යාත්මික වයස කියලා එකක්. ආධ්‍යාත්මික වයස කියලා කියන්නේ තමා ගුණ දහමින් කොතෙක් නම් පරිණතද කියන එක. මෙන්න මේ ආධ්‍යාත්මික වයස වැඩි කරගන්නයි අපි මහන්සි ගන්න ඕනේ. පින්නතුන් අහල ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ එනිදිකු භාවයෙන් පැවිදි උපසමදා දුන්නා කියන කාරණය. හේතු සම්පත් කියන එකට අද දීපු කළා එවමහන කියලා කිව්වට පස්සේ එයා අත්හැරිය කෙනෙක් වුණත් 60 වයස් පිරිච්ච කෙනෙක් වගේ සිවුරු පෙරවිලා බුදුහාමුදුරන් ඉදිරියට වැඩම කරනවා කියන කාරණය ධර්මයේ සඳහන් වෙනවා. දැන් මෙතෙන්දි කෙනෙකුට හිතෙනවා මෙයා ඉක්මනට වයසට ගියාද කියලා. වෙනතුනේ මේ කායික වයසින් වයසට යamak නෙවෙයි මේ උනේ. මේ සනිකර මොනේ ආධ්‍යාත්මික වයස ඉක්මනට ඉහළට යන්නේ. ඒ නිසා ධර්මයේ තමයි වෙනතුනේ ආධ්‍යාත්මික වයසෙන් ඉහළට යන්න තියෙන අපට තියෙන ප්‍රධානම ඉනිමඟ. දැන් අර අශෝක රජතුමා මහා අධිරාජ්‍යයේ කාලික මහා යුද්ධය කළා 20 ලක්ෂයකට වැඩි පිරිසක් බොහොම 14 ලක් කරපු අර මහා ප්‍රතාපවත් රජතුමා දමනය කළේ කවුද? ඕ නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ. අවුරුදු 7 පොඩි හාමුදුරුවෝ. ඒ කලෙම පින්වත්නි ආධ්‍යාත්මික ශක්තිය. ඒ නිසා අනිත් ශක්තියෙන් කරන දේට වඩා ආධ්‍යාත්මික ශක්තියෙන් කරන දේ වැඩි. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී සුමන සාමණේරයන් වහන්සේ තමයි විශාල කාර්යභාරයක් කළේ. බොහෝ දෙනෙක් සුමන හාමුදුරුවෝ ගැන කතා කරන්නේ නැහැ. අවුරුදු 7 ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි විදෙන් එක දඹදිව වැඩම කරමින් ධාතුන් වහන්සේලා වඩම්මනේව ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධතාව ඔක්කොම පැවැත්වුවේ නිග්‍රෝධ හාමුදුරුවෝ. උන්වහන්සේ ඔක්කොම ගුවන් ගමන් බාර වෙකේ. ඉරිති බලෙන් ඉගෙන වැඩම කරමින් අවශ්‍යතාවය ඔක්කොම සම්පාදනය කරා. මේ හර්තේවිලි පොඩි හාමුදුරුවෝ. ඒ නිසා පින්නතුනේ සමහර අය කායික වයසින් නඩු වුණාට ආධ්‍යාත්මික වයසෙන් මහා දැවැන්ත ශක්තියක් ඇතුවෙන් මෙලොට එන්නේ. දැන් දෙමාපියෝ හිතනවා මේ පොඩි අයට හැමදේම උගන්වන්න ඕනේ කියලා. වයසෙන් අඩු අයට හැමදේම උගන්වන්න ඕනේ කියලා විශේෂයෙන් අම්මලා හැමදේම කියනවා. මේ ධර්මෙ ඉන්න මෙහෙම ඉන්න කියලා ඇතැම් විට ළමයින්ට දෙපාරම සමහරලාට. ඉන්නතින් සමහරලාට ළමයිට එච්චර කියන්න ඕනේ නැහැ. ළමයින්ගෙන් අම්මලාට ඉගෙන ගන්න ඇති. ළමයි ඒ තරම් දෙයක් අරගෙන නැහැ මේ මනුස්ස ලෝකෙට එන්නේ. එනිසා පින්නතුනි ධර්මයෙන් අපට ගන්න දේ තමයි මෙන්න මේ ආත්‍යහාස්මික වයස සැලකිත ප්‍රමාණයකින් ඉහළ තරයකට ලක් කළා ඒ තුලින් ලෝකෙ අනිත් පැයටත් යහපත කළ දීමයි ධර්මයෙන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි ධර්මීය රකින්න කෙනාට පින්නතුනි ලොකු ආස්වාදයක් මෙලෝදීම තියෙනවා. ඔහුගේ මනස නිතරම ධර්මයත් එක්කයි ඉන්නේ. තවර ධර්මයේ පිළිබඳව තියෙන ප්‍රසාදයක් මේ සද්ධාව කියන පළවෙනි ආර්ය ධනෙට අයිති වෙනවා. සද්ධා ධනෙ කොටසක් නේද. තවර ඒ කෙනාට භෞතික වශයෙන් එච්චර සැලෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වර ධනයෙන් ලබන ප්‍රතිලාභය වන සතුට කියන එක ධර්මයේ තුලින් ලබනවා. ඊළඟ කාරණේ තමයි සංඝරත්නය ගැන. සංඝරත්නය පිළිබඳව තියෙන ප්‍රසාදය. දැන් මේක අපේ අය හැදන්නට වරදවා තේරුම් ගන්න තියෙනවා. සංඝරත්නය කියන්නේ මේ එදිනදා Tamanට හම් වෙන හාමුදුරුවෝ ගැන විතරයි අපි හිතාගෙන ඉන්නේ. මේ හාමුදුරුවෝ සංඝරත්නයට අයිති වෙනවා. නමුත් සංඝරත්නය අපි ගුණ කියනකොට පින්නතුනි. සුපටිපන්නෝ භගවතෝ කියන ගාථාවෙන් කියනකොට මතක තියාගන්න අපි වඩාත්ම අර්ථවත් කරන්නේ මාර්ගඵලලාභී උත්සමය. අපි පහදින්න උන්වහන්සේලටයි. අපි පහදින සරියුත් හාමුදුරන්ටයි මුගලන් හාමුදුරන්ට මහා කාශ්‍යප හාමුදුරන්ට. ඒ නිසා සැබෑ ශ්‍රද්ධාවන්ත කෙනාගේ සිතේ පින්තුනි සැබෑ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලෝකයෙහි සරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාල නැහැ. මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පාල නැහැ. රාහුල හාමුදුරුවෝ සමග වැඩ ඉන්නවා. ඔහුට හිතෙන ඔහු දානයක් දුන්නත් මේ දානය දෙන්නේ සරියුත් හාමුදුරන්ට කියලා. ඒ ප්‍රත්‍යාවත් කෙනා ස්වාමීන් වහන්සේ කෙනෙකුට වැඳක් වඳින්නේ සැරියොත් ආන්දරෝ කෙරෙහි පිළිවඳවම තින ප්‍රසාදය ඇති කරගෙන. ඔහුගේ හිතේ පාළුවක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ නිතරම තමන්ගේ හිතේ තියෙනවා. මුගලන් ආන්දරෝ දිව්‍ය ලෝකේ වැඩලා දිව්‍ය ලෝක ගැන ඒ වගේම අපායන් ගැන මනුස්ස ලෝකයට කියපු හැටි මහා කාශ්‍යප ආන්දරෝ පින්න පාති වැඩම කරපු හැටි නිග්‍රෝත සාවුල ආන්දරගේ තිමෙච්ච නිහතමානී ස්වභාවය සරුවත් හාමුදුරන්ගේ තිබෙච්ච මහා කරුණාව උපකාර කිරීම ඒ වගේම අනුරුද්ධ හාමුදුරන්ගේ තිබෙච්ච අර අභිඥාවට පාදක වීමේ ස්වභාවය මේ වගේ ශ්‍රාවකයන් වහන්සේලා සැබෑ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ජීවිතයේ ජීවත් වෙන. ඒ විතරක් නෙවෙයි සුපටිපන්නෝ ගාථාවෙන් කියනවා පින්නතුනි ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ කියලා කරන්නේ. මේ ශාวก සංඝ කියලා කියන්නේ පින්නතුනේ හාමුදුරුවන්ට විතරක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ශාวก සංඝ සහ භික්ෂු සංඝ කියලා දෙකක් තියෙනවා. ශාวก සංඝ කියලා කියන්නේ මාර්ගඵලලාභී ගිහි අයත් ස්වාමීන් වහන්සේලා දෙපිරිසක්. ඒ නිසා මතක තියාගන්න ඔබ කියන සුපටිපන්නෝ ගාථාවේ ගුණ වලට විකාකාවක් අයිති අනාගතයේ සිටුමත් අයිති චිත්ත ගෘහපතියත් අයිති හත්තාරවකත් අයිති කුක්කුසාකත් අයිති බාහ්‍ය දාරුකීරියත් අයිති සුද්ධෝදන රජතුමත් අයිති බන්දුල මල්ලිකාවත් අයිති. ඒ නිසා ශාวก සංඝ කියන මේ ගුණ යටතේ ඔවුන්ටත් ඒ පුද සැලකිලි කරෝති යන්තම් සම ලැබෙනවා. නමුත් සමූහයක් හැටියට සංඝරත්නයේ ගුණ විශේෂයෙන් වර්ණනා කළ තියෙන බුදුහාමුදුරුවෝ සාංගික දානවල ආනිසංශ විශේෂයෙන් අගය කළ තියෙන දාසිය බඹ සූත්‍රවල නමුත් සංඝරත්නයේ ගුණ කියනකොට පින්නතුනි මේ මාර්ගඵල ලාභින් හැමදෙනාම මිහිහිත වෙනවා. එනිසා පින්නතුනි සැබෑ ශ්‍රද්ධාවන්ත කෙනාගේ සැබෑ ලෙසම ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිහිපු කෙනාගේ ජීවිතයේ ශ්‍රාවකයන් වහන්සේලා කාම වැඩ ඉන්නවා. විසාකාව මුණ ගැහෙනවා. අනාථමෙන්නක සිටුමා මුණ ගැහෙනවා. චිත්ත ගෘහපති ආශ්‍රිතව ප්‍රශ්න අහනවා. ඒව කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් ඒ කෙනා බුදුහාමුදුර සඳහන් කරන ධනවත් කෙනෙක් කියලා. ඔන්න සක්කාරය ධනයෙන් පළවෙනි ධනය. ඊළඟට සීල ධනය. සීලේ ධනය. කය වචනිය සංවර කරගෙන මන අවික්‍මීමකින් ඉන්න කෙනාට මෙන්න මේ මන අත්‍ත්‍යණිය ධනයක් බවට පත් වෙනවා. කොහොමද මේක ධනේ වෙන්නේ? තමා සිල්වත්ව ඉන්නකොට තමා ඇසුරු කරන ඇති ලොකු ගෞරවයක් තමයි ලැබෙන. විශේෂයෙන් සීල අරිසංසයක් තමයි විසරදව ඕනෑම පිරිසක් අභියසයට යන්න පුළුවන් ශක්තියක් ඇති වෙන. මේක සීලේ ලොකු අරිසංසයක්. පින්නතුනි කෙනෙක් විශේෂන ප්‍රාණඝාතාදී පංච දුෂ්කරිතින් වැළකීලා ඉන්නවා නම් කෙනෙක් හරියටම අපට විශ්වාසනා කෙනෙක් පංච දුෂ්කරිතය කරන්නේ නැහැ කියලා. අපර පින්නතුනි ඒක කෙනා කෙනෙක් කොච්චර ගෞරවයක් හටගන්නේ. මේ පින්නතුනි මේක හිතලා තියෙනවද දන්නේ නැහැ. අල්ලපු ගෙදර ඉන්න කට්ටිය පංච දුෂ්කරිතය එකක්වත් කරන්නේ නැහැ කියලා දන්නවා නම් අපේ ගෙවල් දොරවල් වහන්න ඕනද අපිට? අපේ ගෙවල් දොරවල් ඉන්න දරුවෝ ටික දුවල පුතාල ස්වාමි භාර්යාවන් අපට ඕන වෙලාවට මේ ගෙදර ගිහිල්ලා තියන්නත් පුළුවන්. අපර කිසි ගැටලුවක් නැහැ. අපට පිළිතුරු ලොකු සැකයක් හටගන්නේ සමාජ අනිත්‍යය කෙරෙහි. මෙයා කොයි වෙලේ හොරකමක් කරාද දන්නේ නැහැ. කොයි වෙලේ හොරකම කළා බොරුවක් කියද දන්නේ නැහැ. කොයි වෙලේ මෙයා කාමයේ වැරදි විදිහට හැසිරෙද දන්නේ නැහැ කියලා අපට ලොකු සැකයක් තියෙනවා. යම් කිසි කෙනෙක් පිළිතුරු සිල්වත් කියලා අපට හරියටම සැකහැර විශ්වාසයක් තියෙනවා නම් ඒ කෙනා කෙරෙහි පුදුම ගෞරවයක් අපට හටගන්නවා. ඒ ගෞරවය නිසා මෙවැනි කෙනාට පින්නතුනි යහළුවා මුවන් පින්නව විපාස්වන්ත යාළුවෝ ගුණවත් යාළුවෝ. ඒ විතරක් නෙවෙයි යාළුවන්ගෙන් තමයි ඉහළට යන්න ලොකු ශක්තියක් ලැබෙනවා. ඕනම දෙයක විශ්වාසවන්ත දෙයකට මෙයා යොදා ගන්න. දැන් සමහර අය ඉන්නවා ලොකු ව්‍යාපාරිකයෝ. ඇතැම් වෙලාවට සමහර අයට ව්‍යාපාර දෙකක් තියාගන්න බැරි අය ඉන්නවා. එවැනි අවස්ථාවලදී තමන්ගේ හොඳ සිල්වත් වුණාක් හොඳ ව්‍යාපාරිකයෙකුට තමා ව්‍යාපාරයක් ආරම්භ කළා එයාගේ නමින්ම ලියලා බාර දෙන්න. එහෙම පෙරපා ඉන්න පෙරණයි ඉන්න තාමත් ඉන්න වර්තමානයේ තියෙනවා. අර ඒ ව්‍යාපාරේ ලැබිච්ච කෙනා ඉතාම විශ්වාසවන්තව ඒ ලාභ ලැබෙන එක මෙයාට තියලා හොඳට ඒක පවත්වාගෙන යන තැන තියෙනවා. ඒ වගේම අරයට තවත් අලුතෙන් ඕන ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. එහෙම පටන් ගන්නෙත් නෑ තමාගේ මේ යාළුවා තමාගේ තිබු විශ්වාසය සපුරාම රැකෙන විදිහට කටයුතු කරනවා. එක්තරා දාර්ශනිකයෙක් කියනවා පින්නතුනි යම් කිසි කෙනෙකුට දෙන්න නම් දෙන්න තියෙන හොඳම දේ තමයි විශ්වාසවන්ත භාවය කියන එක. අන්න බොන්නවත් ඇඳුම් පැනඳුම්වත් ජීවල්වත් නෙමෙයි දෙන්න ඕන. විශ්වාසවන්ත භාවය කෙනෙකුට දෙන්න ඕන කියලා. අන්න ඒ විශ්වාසවන්ත භාවය කර්ණිමෙත සූත්‍රය දැක්වෙනවා උජෝජ සූජෝජ කියන කාරණා දෙකෙන් තමයි අර්ථවත් වෙන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ගති ගුණවලට මූලික පදනම සීලය. ඒ සීලය තමයි ධනියක් සිල්වත් වෙනා මහා ධනවතෙක් වෙනවාය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ නිසා ඒකාතකින් තමයි සමාජ පිළිගැනීම වශයෙන් ලොකු ගෞරවයක් හිමි වෙනවා. අනිත් පැත්තෙන් භෞතික වශයෙන් වුණත් ධනෙ වැඩිපුර ලැබෙනවා හොඳ සිල්වත් වෙනාට. සමහර අය ඉතින් සිල්වත් වුණාම ව්‍යාපාර වලින් ජීවත් වෙන්න බෑ. ඉහළට යන්න බෑ කියලා එහෙම එකක් නැහැ. දැන් බුදුහාරයන් කාර්යයේ අනාථමෙනෙක සිටුමා මහා ධනවත් කෙනෙක්. ඔහුට නැවති මිච්ච කෙනෙක් තනිකර පෞද්ගලිකව නැවති මිච්ච කෙනෙක් අනාථමෙනෙක සිටුමා කියලා කියන්නේ. දැන් කාලය හිට නම් ගුවන් යන අයිත කෙනෙක් වගේ. ඒ වගේම ධර්මානුකූලව හිටියාම පින්නතුනි ඒකේ තමයි ලොකු සතුටක් තියෙනවා. දැන් මෑත කාලේ එන්න මහා ධනවත් කෙනෙක් හිටියා. ළඟදි මිය ගියානේ. නැ ඉස්ටිව් හොප් කියලා. ඔය ජොබ් කියලා. ඔය අපල් ව්‍යාපාරය ආරම්භ කරපු කෙනා. ඔහු බොහොම දැහැමි වෙටි කෙනෙක්. ඔව් නව නිර්මාණ 400ක අධික ප්‍රමාණයක් හොයාගත්තු කෙනෙක්. ඔහු ටික කලක් ඉන්දියාවේ ඉඳලා මහනෙල හිටියා කියලා කියනවා. ලෝකේ රටවල් 30ක 31ක් එක පැත්තෙන් ඉති වුණොත් මෙයා වෙනම කියන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම් ධනවත් කෙනෙක්. දැන් අපි පාවිච්චි කරන දැන්ද පාවිච්චි කරන නවීන තාක්ෂණයේ බොහෝ දෙයක් 90ක් විතර මෙයා හොයාගත්තා. එතකොට මේ වගේ අය පින්නත් නැත්නම් මේක ධනෙන් නිර්මාණ පිළිත් සිංහලට යන වගේ මේගොල්ලන් ගුණ දහමෙන් ඉදිරියට ගියා. සමහර ක්‍රීඩකයෝ ඉන්නවා. සමහර කලාකරුවෝ ඉන්නවා. ඉතාලම දැහැමිව ඉන්න අය ඉන්නවා. හැම ක්ෂේත්‍රයකම සමහර දේශපාලඥයන් ඉන්නවා. දුර්ලභව හරියේ ගුණ දහම් රකිලා ඉන්නවා. ඒ ගුණ දහම් වල අදනම තමයි සීලය. ඒ නිසා සීලය ධනයක් වශයෙන් සැලකනවා. එතකොට ශ්‍රද්ධාව ධනයක් සීලය ධනයක්. ඒ වගේම කිරියොත්ප්පියන් ධනක්. කිරි කියන්නේ අකුසල් කරන්න තියෙන ලැජ්ජාව. ඔත්තප්ප කියන්නේ අකුසල් කරන්න කව් කරන්න තියෙන බිය. මේ ගුණධම් දෙකම එකට යන්නේ. මේ දෙක ගැන සඳහන් වෙනවා හරියට ලෝකපාලක ධර්ම කියලා. ලෝකපාලනය වෙන්නේ මේ ධර්ම දෙකෙන් කියන්නේ. අකුසල් කරන්න තියෙන ලැජ්ජාව සහ බය කියන දෙක ආර්ය ධනයක් හැටියට බුදුහාමුදුරේ දේශනා කළේ. ශ්‍රද්ධාවන්ත කෙනා සිල්වත් වෙනා වගේම අකුසල් කරන්න නරක වැඩ කරන්න බය වෙනවා. ලැජ්ජා වෙනවා. ඔහුට වරදක් කරන්න පුළුවන්කම තිබුණත් සැඟවිලා හෝ කරන්න පුළුවන්කම තිබුණත් ඔහු ඒ වරද කරන්නේ නැහැ. ඔහු ඉතාම විවෘතව අවංකව වරදෙන් මිදෙන්නවා. පින්නතුනි අපි ඇතැම් වෙලෙ හිතනවා අපි වරදක් කරොත් අනිත් පැට අපිව පේන්නේ නැහැ කියලා. වැරදි කරාට පින්නතුනි කවදා හරි දැනගන දවසක් එනවා. මිනිස්සෙක් දැන නොගත්තත් සමහර අමනුෂ්‍යයන් මේව හොඳට බලාගෙන ඉන්නේ. සමහර දුගතිගාමී අමනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවිවරුත් අපේ කරන දේවල් බලාගෙන ඉන්නේ. අපි ඇතැම් වෙලෙ සංගීත කරලා ඇතුළට ගන්නවා. හොඳට සිල්වත් පවන්කව ගුණවත් ඉන්න කෙනෙක් නම් දෙවිවරු පින්නතුනි කටි ආරක්ෂා කරනවා. යණ යන තැන ඒ කටියත් එක්ක යන ආරක්ෂාවක්. එහෙම ලොකු රැකවරණයක් තියෙනවා. ඒ රැකවරණය ලැබෙන්නේ මෙන්න මේ සිල්වත්කම පාදක කරගෙන මේ ඉරියොත්ප්ප කියන ගුණ දෙක සමාගය ළඟ තිබොත්. ඒ නිසා මේක මහා ධනයක් හැටියට සැලකන්නේ සමහර අය කොහේ වැරදි කරනවා. වැරදි කරන්නේ කිසිම බයක් නැහැ. එතනට පළවෙනි වරද කරන්න විතරයි බය. ඊට පස්සේ සාමාන්‍ය දියබඩට පත් වෙන එක. ඇතැම්මිට බොහොම අභිමානයෙන් මේ වරද ගැන කියන අවස්ථාවක් තියෙනවා. පින්නතුනි නුවණැති ගුණවත් අය වරද කරන්නේ නැහැ. 100%ක් හොඳින් මෙන්න බැරි වුණත් සමාන රකින්න පුළුවන් උපරිම ගුණධම් තමන් ආරක්ෂා කරනවා. හැබැයි ඒක ආරක්ෂා කරගන්නේ අනිත්යට තේන්න නෙවෙයි. මේ ගුණධම් දෙක ටික රැකලා අනිත් පැයෙන් කීර්තියක් අපේක්ෂා වෙන්නේ නෙවෙයි කරන්නේ. සත්භාවයෙන් සතර ගැන අවබෝධයෙන් මේ රකින්න ගුණධම් වලින් සමාජ මාරිසංශයක් ලැබෙනවායි කියන යටි විශ්වාසයෙන් තමයි සුචරිතවත් ජීවිතයක් ගත කරන්නේ. එතකොට ශ්‍රද්ධාව ධනයක්, සීලය ධනයක්, ඒ වගේම කවු කරන්න තියෙන ලැජ්ජාව සහ බය කියන දෙක කිරියොත් අප දෙක ධනයක් හැටියට දේශනා කළා. ඊළඟට සුත ධනංච සුතවත් භාවය ධනයක් කියලා දේශනා කළා. දැන් මංගල සූත්‍රයේ තියෙනවා බාහු සච්ඡංච සිප්පංච කියලා. බාහු සච්ඡංච සිප්පංච කියලා බොහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නා ස්වභාවය. බාහු සුත භාවයෙන් පින්නතුනි අපට බොහෝ විට නුවණ ලැබීමට හේතු වෙන කාරණයක්. ශිල්පයක් ඉගෙන ගත්තොත් ශිල්පයේ වෘත්තියට යන්නේ. දැන් බාහු සච්ඡංච සිප්පංච කියන කාරණා දෙකක් බුදුදහමේ තියෙනවා. දැන් කෙනෙකුට ගැටලුවක් මේ දෙකම මොකටද කියලා. බාහු සච්ඡ කියන්නේ තමාගේ ජීවිතය ආලෝකවත් වීමට හේතුන උපදෙස්. සිප්පංච කියන්නේ තමාගේ ආර්ථික ජීවිතය තමාගේ වෘත්තීය දියුණුව කරගන්න හේතු වෙන දේ. දැන් මේ දෙකම පුරුදු ගිහියෙක් ඇගෙන මේ පෙනුනේ දෙකම වත්. හොඳට ගුණධම් තිබුණා කියලා අත් දෙක වැඳගෙන හිටියට කැමර වෙන්නේ නැහැ. මහන්සිල වැඩ කරන්න ඕනේ. ඒ සඳහා තමයි ශිල්පයක් ඉගෙන ගන්න කියලා කිව්වේ. මෙතෙන්දි විශේෂයෙන් ධනයක් ඇරින් අගේ කළේ තියෙන තුනේ බෞද්ධ භාවය. ධර්මයේ පිළිබඳව තියෙන දැනුමත් පහළ. ජීවිතේ ඕනෑම අවස්ථාවක ජීවිත ගැටලුවක් එනකොට උ ධර්මය හරහා තමයි බලන්නේ. වෙන වෙන දර්ශන ඔස්සේ කියලා පිළිතුරු හොයන්නේ නැහැ. නිතරම තමගේ ජීවිතයේ ඉස්සරහා තියෙන ආලෝකය හරියට රාත්‍රී කාලේ යනවන හරියට ගිනිහුලක් වගේ. ගිනිහුලෙන් තමයි මාවත කියාදෙනා වගේ තමන්ගේ ජීවිතයේ නැමැති මේ ලෝකයට ආලෝකය සපයා ගන්න ධර්මයි. ඒ ධර්මයේ නිතරම ඉදිරියෙන් තියාගෙන ඉන්නේ. ඒ නිසා පින්නතුනේ අන්නේ ධර්ම ඥානය සමාන්ට වැඩගත් වෙනවා. ඒ නිසා හැකිතාක් හොඳ ධර්ම දේශනා අහලා ධර්ම ඥානයෙන් තමයි පෝසත් ඉන්නට ඕන. පතරේදී ප්‍රඥා වැඩි වෙන හේතුන කාරණිය. ඊළාට ඡාගෝච ත්‍යාගයේ ධනයක් හැකිර දේශනා කළා අත්හැරීම. දන් දීම ධනයක් හැකිර දේශනා කළා. අත්හැරීම පින්නතුනේ ධනයක් වෙන්නේ කොහොමද? දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ යම් දෙයක් රැස් කරගත්තු දිනේ ධනෙ කියලානේ. බුදුදහමේ අනිත් පැත්තෙන් විරුද්ධ පැත්ත කියන්නේ. මෙතෙන්ද කියන්නේ. කොහොමද? තියෙන දේ දුන්නාම ධනවත් වෙන්නේ කියන්නේ. පීති මුදාරං වින්දති දහසා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දන් දෙන කෙනා උදාර වූ පීතියක් විඳිනවා කියලා. දෙයක් රැස් කරගත්තට වඩා පින්නතුගේ සතුටක් දෙයක් අනෙක් කෙනාට දෙන එක. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි කියමු යම් වෙලාවක තමයි ආහාරයක් කියලා. ආහාරයක් තම අනුභව කරනවා. අනුභව කළා පැය පහක් ගියාට පස්සේ ආහාරයට වෙන දේ ගන්නව නෙමෙයි. ඒ ආහාරයම අපි දෙනවා තව කෙනෙකුට. කුසකින් ඉන්න කෙනෙකුට දෙනවා අපි. එතකොට අර ආහාරය ගත්ත මොහොතේ තැන්මිට අපට සුවයක් තියෙන බඩගින්න අපි අඩු වෙච්ච නිසා. නමුත් වෙලාවක් ගියාට පස්සේ පින්නතුණිය ගැන ලොකු සතුටක් නෑ අපට. නමුත් අර යමක් තීල අනිත් කෙනෙකුට යමක් පරිත්‍යාග කළා වුණ සතුට පින්නතුණි බොහෝ කාලයක් මතකේ රැඳෙනවා. බොහෝ කාලයක් තමන්ගේ ජීවිතයේ සතුට පිණිස හේතු වෙනවා. ඒ නිසා මෙන්න මේ ත්‍යාගයේ ගුණය අපේ ජීවිතවල ඇති කරගන්න ඕන. අනිත් දේ තමයි පින්නතුණි බරක් ආලෝකයක් යා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතම් මිත්තානි ගන්තටි කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ? කොහොමද මිතුරන් හිස් දිනාගන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා ආලෝකයක් යා. බුදුහාඳුර මොකද දේශනා කළේ? දදම් මිත්තානි ගන්තටි. දෙන තැනත්තා මිතුරන් ඇති කරගන්නේ කියලා. පරිත්‍යාග සීලිය කෙනයි මිතුරන් ඇති කරගන්නේ කියලා. ඒ නිසා පින්නතුනි අපි සමාජයත් එක්ක එකට ජීවත් වෙන අය ඒ එකට ජීවත් වීමේදී අපි ගැන අනිත් දෙනා බොහෝ විට බොහෝම සැලකිල්ලෙන් අවධානයෙන් ඉන්නවා. අන්න එතෙන්දී අපි ගැන යම් කෙනෙක් ප්‍රසාදයක් ඇති කරගන්න එක හේතුවක් තමයි සීලයට අමතරව කොච්චරනම් අපි පරිත්‍යාග සීලීද කියන කාරණය. වාහ ලෝභනම් මතුරුනම් ඒකට අනිත් ඇච්චර කැමති නැහැ. දැන් ගෙදරක් බලන්නනේ. ගෙදර උනත් දැන් ආච්චිල තියලා දැන් වයසට යනකොට මේ පින්නතුන් බලන්න ධර්මුණු පුරෝ එහෙම මොනුපුර මිනි පිළිව එහෙම. වා ආච්චි සිය ලෝභ නම් කැමති නෑ. එයාට කැමති නෑ නම. ඒ අය මොකට දෙනවා නම් තමයි කැමති. ඒ සිද්ධාන්තය තමයි අනිත් හැම ස්ථානෙම. ඒ නිසා යමක් වෙන එක පින්නතුනි අනිත් පැයට යහපතක් වගේම අප මේ ජීවත් වෙන සමාජයේදී අනිත්‍යයේ ගෞරවයට ලක් වෙන එක හේතුව. හැබැයි ඒකෙන් කියන්නේ මේ සීලා සමාගේ වැරදි වකරන්න කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. අනිත්‍යය කෙරෙහි යහපතින් කීර්තියක් අපේක්ෂා නොකර සත්භාවයෙන් අනිත්‍යය වෙනුවෙන් යම් ක්‍රියාවක් දීම අත්හැරීම. ඒ අත්හැරීම දෙන අවස්ථාවේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ දක්ෂින අනිසංස ගැන කියලා තියෙනවා. ලබන කෙනාගේ සිල්වත් භාවය anu අනිසංස වැඩි වෙනවා කියලා තියෙනවා. නමුත් මතක තියාගන්න සැබෑ පරිත්‍යාග සීලයේ කෙනාගේ ලක්ෂණේ තමයි ඔහු දන් දීමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ සමාගයේ හිතේ තියෙන ලෝභකම අඩු කර ගැනීම. මේ ලෝභකම අඩු කර ගැනීමෙදී ඔහු ලබන කෙනාගේ සිල්වත් ගුණවත් සංගයන බලන්නේ නැහැ. රුපියල් 100ක් තියලා ලෝභය අඩු වෙනවා නම් ඒ 100 සිල්වත් කෙනෙකුට දුන්නත් එකයි, පොහොසත් කෙනෙකුට දුන්නත් එකයි. ලෝභය අඩු කිරීමේ අදහසින් දෙනවා නම් බුද්ධකාරක ධර්මයන් පුරණ බෝසත්වරුන්ගේ ලක්ෂණය තමයි සිල්වතුන්ම හොයාගෙන ගිහිල්ලා දීලා නැහැ. සීලානිසන්ත පුතෝම රාගය කළා තියෙනවා. සාංගික දාන වශයෙන් කන්‍යානිසන්ත රාගය කළා තියෙනවා. ඒක දායක පින්නතුන්ට යහපත පිණිස විදිහට බුදුහාරව දේශනා කළා තියෙනවා. නමුත් පින්නතුනි බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරන බෝසත් උත්තමයන්ගේ සිරිත තමයි බලන්නේ අවශ්‍යතාවය විතරයි බලන්නේ. යනකොට යමක් අවශ්‍ය නම් ඒ අවශ්‍යච්ච වෙලාවට ඔහුට ඒක දෙනවා. ඒ වගේම ඒක මහා බලවත් කුසලයක් බවට පත් වෙන හොඳ ප්‍රාර්ථනාවකින් නම් දෙන්නේ. දැන් මේ සම්තර රජතුමා තමන්ගේ දරුවන් දන් දුන්නේ අර දුස්සීල බ්‍රාහ්මණයෙකුට. නමුත් මහා පොළව කම්පා වුණේදී ඒ නිසා දෙන අවස්ථාවේදී ලබන කෙනාගේ සිල්වත් භාවය වගේම දෙන කෙනාගේ උසස් බලාපොරොත්තුවන් ආනිසංස සඳහා හේතුය. ඒ නිසා අත්හැරීම කියන එක ලොකු යහපතක් ගුණයක් හැටියට නිධානයක් හැටියට බුදුහාමුදුරුවෝ අගය කළා තියෙනවා. මොකද ඒකට හේතුව අපි අකට ගන්න හැමදේම අපි අත්හරිනවා. පරිත්‍යාගශීලී වශයෙන් යමක් අත්හැරලා තියෙන දේ තමයි සැබෑ ලෙසම අපේ උරුමේ වෙන්නේ. ඒ නිසා අත්හැරීමෙන් ලබන සුවය අල්ල ගැනීමෙන් ලබන සුවයට වඩා බොහොම වැඩි. ඒ නිසා ඡාග ගුණය ත්‍යාගය ධනයක් හැටියට බුදුදහමෙන් වර්ණනා කරලා තියෙනවා. ඊළඟට අවසාන ධනය තමයි ප්‍රඥාව. හත්වෙනි ධනය. සද්ධා ධනං, සීල ධනං, කීරියොත්තප්පියං, සුත, ඒ වගේම ඡාගය, ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? නුවණින් ජීවත් වීම. ප්‍රධානම දේ ප්‍රඥාවට අයිති වෙන කාරණේ තමයි මේ දුක ඇතිවීමේ ස්වභාවය ගැන තියෙන අවබෝධය. දුක ඇතිවන්නේ කොහොමද කියන නුවණටයි ප්‍රඥාව කියලා කියන්නේ. පින්නතුනි, දුක ඇතිවන්න ප්‍රධානම හේතුන කාරණා හතරක් තියෙනවා. ඒ තමයි අපේ තියෙන වැරදි දැක්ම, ලෝකයේ පිළිබඳව අපේ තියෙන වැරදි දැක්ම. ඒ දැක්මේදී පළවෙනි වැරදි දැක්ම තමයි අසුභේ සුභ සංඥා. අසුභ දේ ගැන අපි සුභයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම දුක්ඛේ සුභ සංඥාව. දුක් දේවල් පිළිබඳව අපි සැපයි කියලා හිතාගෙන සිටිනවා. ඒ වගේම අනිත්‍යේ නිත්‍ය සංඥාව. අනිත්‍ය දේ පිළිබඳව නිත්‍යයි කියලා හිතාගෙන ස්වභාවය. ඉන්නතනි ලෝකයේ දේවල් වෙනස් වුණාටම දුක හටගන්නේ නැහැ. ලෝකයේ දේවල් විනාශ වුණාටම දුක හටගන්නේ නැහැ. දුක හටගන්නේ ඒ වෙනස් වන දේවල් පිළිබඳව අපි වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන සිටීම. ළඩ වෙන ලෝකේ අපි ළඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. මරණයට පත් වෙන ලෝකේ අපි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. මෙන්න තිනතනි අපිට වැරදි ස්ථාන. යම් කිසි අවස්ථාවක අපිට මෙන්න මේ වැරදි ආකල්පය වෙනස් කරගත්ත නම් එදාට තිනතනි ළඩ වුණාට අපි දුක් වෙන්නේ නැහැ. මහලු වෙලා හැරමිටියෙන් යන දවසේදී අපි දුක් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ පරිහරණය කරන්නේ Tamanta ඇති දෙයක් නෙමෙයි, තමා මේ දාල යන දෙයක්. මේක අත්හරිනවත් එක්කම තවත් වෙන දැනකට මේක සම්බන්ධ වෙනවා කියන කාරණේ දන්නවා. ඔහු ඒ නිසා භෞතික ශරීරයට වඩා වැඩි විශ්වාසයක් තියාගන්නේ තමගේ මානසික ස්වභාවයට. ඒ නිසා මෙන්න මේ ධනයෙන් ධනවත් වුණොතින් තමයි පින්තුණි. දැන් යම් කෙනෙකුට ඇඳුමක් ගන්න පුළුවන්කම තියෙන ඔහුගේ ධනවත්කම හැටියට. ලොකු ධනවත් කෙනෙක් නම් වැඩිපුර ගානක අමිතයක් ඇඳුමක් ගන්න පුළුවන්. කෙනෙකුට රුපියල් 100ක ඇඳුමක් ගන්නත් පුළුවන්. රුපියල් 10,000ක ඇඳුමක් ගන්නත් පුළුවන්. එතකොට ඒක තීරණය වන්නේ යාගේ ධනවත්කම අනුවයි. අන්න ඒ වගේමයි පිනොතින මතක තියාගන්න හොඳටම මතක තියාගන්න. අපේ හිතේ මෙන්න මේ සත්‍ය ආර්ය ධනයන්ගෙන් ධනවත් වීම කියන සාධකය මත තමයි අපට ඇඳුමක් ලැබෙන්නේ. මොන ඇඳුමද? අපට ලැබෙන ශරීරය. අපිට දැන් අතීත කර්ම භාවයේ කානිපන්ත හැටියට මේ ශරීරය ලැබිලා තියෙනවා. අනාගතයේ ඊළඟ ඇඳුම, ඒ කියන්නේ ඊළඟ ශරීරයේ තීරණය වන්නේ දැන් තමන් මෙන්න මේ ධනයෙන් කොච්චර ධනවත්ද කියන කාරණය මත. ඒ නිසා හොඳ ශරීරයක් බලාපොරොත්තු වෙනවා නම් මේව වැඩි කරගන්න. දැන් සමහර සත්තු ඉන්නවා මුළු උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ කන්න හොයන එක. වඳුර වගේ සත්තු ඉන්නනේ, කපුට වගේ සත්තු. ඒ සත්තුන් ලැබෙන කර්ම ශක්තිය හැටියට ඌට මුළු දවසම ගත කරන්න ඕන ආහාරය සඳහා. නමුත් මිනිස්යාම අපට එච්චර නැහැ. එහෙම සඳහා එච්චරම කාලයක් අපිට ගත කරන්න ඕනේ. දැන් දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ එච්චරවත් කාලයක් ගත කරන්න ඕනේ. චිතන කොටම හම් වෙනවා. බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ පීති බක්කා භවිෂ්‍යද කියලා කියනවා. ප්‍රීතියම සතර කොට ඉන්නේ. අරුපාචර බ්‍රහ්ම ලෝකෙට ගියාම ශරීරයක් ඇත්තේවත් නැහැ. ආහාර ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇතැම් විට කල්ප 20,000 30,000 එක දිගට. ඒ නිසා පින්තුනි මතක තියාගන්න මානසිකව සමාන් මෙන්න මේ සප්ත ආර්යයන් ධනෙන් අඩුවේ කියලා කියන්නේ මතක තියාගන්න මේ අඩුවේ නම් ඉදිරියේ තමන්ට ආහාර හොයාගන්න හුඟක් මහන්සි වෙයි මහන්සි වෙන වෙයි ශරීරේ නිරෝගව තියාගන්න හුඟක් මහන්සි වෙන වෙයි ඒ මහන්සිය ඒ කරදරුවේ මඩු වෙන්න කැමති නම් කලයුතු ප්‍රධානම දේ තමයි මෙන්න මේ සප්ත ආර්ය ධනයන්ගෙන් ධනවත් වෙන්න. එහෙම ධනවත් වුණු කෙනාට පහසුවෙන් සමා කැමති දේවල් ලැබෙනවා. සමහර විට තමන් හිතන කොටම දේවල් ලැබෙනවා. සමහර විට හිතන්නත් ඕනේ අවශ්‍යතාවයක් ඇත්තෙමත් නැහැ. එන්නතුනේ බුදුහාමුදුරුව අපට මේ හැම කාරණාවක් පිළිබඳවම ඉතාම කරුණාවෙන් පැහැදිලිව දේශනා කළා කියලා. මේ ධර්ම අපිට තියෙන්නේ තේරුම් අරගෙන ජීවිතයට භාවිත කරන්න විතරයි. උන්වහන්සේ මේ ධර්මය සත්‍යස්ත කරන්න බොහෝ දුක් විඳා. මේ ආත්මභාවයේ දුස්තරක් කියාවක් කරා විතරක් නෙමෙයි. බොහෝ සත්තු වෙලා දැන් බලන මහා කපිජාතකයේදී අර අසත්පුරුෂ මිනිස්යාගෙන් දැඩි පීඩාවට ලක්ුණේ මේ සත්‍ය හොයාගෙන යන ගමනේදී. ඒ වගේම සමහර ජාතක කතාවල මේ පිළිබඳව තියෙනවා. ඔය බුදුමැදුරට එහෙම ගියාම සමහර ආසභාවල අනිත් අයගෙන් අත්කැපුම් බෙලි කැපුම් කාපු අවස්ථා තියෙනවා. පින්නතුනි ඒ තත්ත්වයටපත් උනේ මතක තියාගන්න බුදුහාමුදුරන්ගේ ආත්මාර්ථය සඳහා වැඩ කළ නෙවෙයි. මොකද ඒ සියලුම ඉරණම් වලටපත් උනේ බුදුහාමුදුරෝ නියත විවරණ ගතට පස්සේ. මේක හොඳට මතක තියාගන්න. නියත විවරණ ගත්තායි කියලා කියන්නේ දීපංකර පාදමෝලේදී බුදුහාමුදුරෝ නියත විවරණ ගන්නකොට උන්වහන්සේට ඕනනම් රහත් වෙන්න තිබුණා. ඒ වෙලෙම සතරපද ගාථාවක් අහන රහත් වෙන්න තිබුණ බුදුහාමුදුරන්ට. එතකොට එතෙන්ට එනකන් දුක් ඉඳන මේක බුදුහාමුදුරන්ගේ වරදී. නමුත් එතනින් පස්සේ අන්තිම දුකක් ඉඳන මතක තියාගන්නේ නැහැ. ඒ දුක් විඳේ කවුරු සඳහාද? ඒ දුක් විඳලා තියෙන්නේ අප සඳහා. අපට මේ ධර්ම අවබෝධය කරන්නේ බුදුහාමුදුරන් සීරම් දුක් විඳලා තියෙන්නේ. ඒ නිසා ඒසා මහා දුකක් විඳලා බුදුහාමුදුරන්ගේ ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මය අපි පින්නතුනි නුවණැති අය හැටියට මෙවැනි ඉතාම භාග්‍ය සම්පන්න කාලයක උපදින්න අපි පින්නතුනි අපේ ප්‍රධාන ජීවිත පරමාර්ථ විමුක්තිය මේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න එක ඒ සම්බන්ධ කරගත් ප්‍රමාණයට අපේ ජීවිතේ සතුට දැනසීම වැඩි වෙනු වෙනවා ඒ හැටියට කටයුතු කරන්න අපි හැම දිනෙකම උත්සාහ ගනිමු ඒ සඳහා සිරුවන් සරණින් මේ හැම දිනාටම නිරෝගී රෝගී සම්පත් දිගාකල සම්පන්නල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්තුන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එක ප්‍රශ්නයක් අහලා තියෙනවා අද ධර්ම සාකච්ඡාවේදී. ඒ ප්‍රශ්නය තමයි චතු මදුර යන කුමක්ද? මදුර කියන්නේ මිහිරි කියන එක. චතු කියන්නේ හතරයි. මිහිරි වූ හතරක් එකට එකතු කරලා හදන ආහාරයටයි චතු මදුර කියලා කියන්නේ. ඒ හතර තමයි උක්තකුරු, ජිතෙල්, සූපිරි, මීපැණි කියන මේ හතර. ජිතෙල්, උක්තකුරු, මීපැණි, සූපිරි කියන මේ හතර එකට එකතු කරලා හදන ආහාරයක් තමයි චතු මදුර කියලා කියන්නේ. චතු මදුර බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් අනුදැනවදාලා ආහාරයක්. මේක යාවකාලික ආහාරයක්. එක සැරයක් පිළිගත්තොත් ඕනම දවසක් තියාගෙන දිනේ ඕනම අවස්ථාවක වළඳන්න පුළුවන් ආහාරයක්. ශ්‍රද්ධාවන්ත පින්තුන් මේ ආහාරය ස්වාමින් වහන්සේලාට ගෙනල්ලා පූජා කරනවා. ශ්‍රද්ධාවන්ත මේ ගැන දන්න අය හදන්නත් පුළුවන් අය නිසා මේ පින්තුන්ට කැමති නම් ඉතින් පින්කම කරන්න පුළුවන්. පින්කමේ ආනිසංස හැටියට සසරේදී බඩගින්න හුඟක් අඩු වෙනවා. මොකද ඒකට හේතුව මේ ආහාරයෙන් පොඩ්ඩක් ගත්තත් ලොකු ආහාරයක් ගත්තා වගේ අර බඩගින්න හුඟක් අඩු වෙනවා. ඒ නිසා සසරේදී බඩගින්න වෙන තැන්වල ඉපදෙන අවස්ථා අඩු වෙනවා. මේ පින්කමේ ආනිසංස විදියට මොකද මේ චතුමද්‍ර පූජා කිරීමේ ආනිසංස මොනවද කියලා අහලා තියෙන එක. ඔව් දැන් මේ ප්‍රශ්නේ ඇත්තමිට නිතරම අහන ප්‍රශ්නයක්. අපේ පින්තුන් නිතරම මේ මරණ ඥාතින් එක්ක ප්‍රශ්න හුඟක් දුරට අහනවා. එක ප්‍රශ්නයක් තමයි දැන් ගෙදරදී මරණ ඥාතින්ට පින් අනුමෝදන් කරන්න හොඳ නැහැද නැහැ නේද කියන කාරණේ. සමහර අයගේ මෙහෙම අදහසක් තියෙනවා. නමුත් පින්තුනි ධර්මානුකූලව අපිට මේක පිළිගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් නිවෙස්වලේ වගේ පින්කම් කළ පින් අනුමෝදන් කළා තියෙනවා. මොකද ගෙදරේ ආයත ජීවත් වෙන්න කාරී ඉන්න පුළුවන් නම් මරුවට පස්සේ ඇයියාට ගෙදරින් ඉඳි පින්කම් කළ අනුමෝදන් කරන්න බැරි කියන තරගය තියෙනවා. අනිතේ තමයි එහෙම මලගේ ඥාතියේ බැල්මක් හෙලනවා නම් පින් අනුමෝදන් නොකරත් කළත් ඒ බැල්ම හෙලනවමයි. ඒ නිසා පින් අනුමෝදන් කරෝටි යහපතක් වෙන්නේ. එහෙම බැල්ම හෙලන කෙනෙකුව පින් අනුමෝදන් කරන සුගතිගාමී සත්‍යයට පත් වෙනවා. අපි ඒක නොකර හිටියොත් අර අමනුෂ්‍යයන්ගේ තියෙන දෝෂයක් එහෙම තියෙනවා. ඒයට යහපතක් වෙන්නේ නැහැ. ඒය සුගතිගාමී වෙන්නේ නැහැ. ඒ නිසා පින් අනුමෝදන් කිරීමේ අවශ්‍යයක් නෙවෙයි වාසියක් තියෙන්නේ. වාසි දෙකක් තියෙනවා. එකක් කියන්නේ මිය ගිය තැනැත්තාට පින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් අවශ්‍ය නම් ඒකට අපි අවස්ථාව සලසලා දෙනවා. අනිත් එක ඒ කෙනාගෙන් අපේ නිවෙස් වලට කිසියම් අපලයක් බැල්මක් කියලාගෙන තියෙනවා නම් ඒ දෝෂය දුරු වෙනවා පින් අනුමෝදන් කිරීම හේතුව. මලයා පින්තුන් අද අපට ලැබිලා තියෙන කාලෙම තිබෙන අවසන් මේ පින්තුන් අද පිටාම් ශ්‍රද්ධාවෙන් සිල් සමාදන් වෙලෙන අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළා ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා රැස් කරගත් මේ පුණ්‍යධර්මයන්ගේ බලයෙන් මේ පින්තුන් නම්ින් මිය ගොස් කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුකින් වෙත්නම් ඒ සියලුම ඥාතිවරු මේ පින් අනුමෝදන්ව ඒ තමගේ පරලෝ ජීවිත වාසනාවන්ත වෙත්වා ඒ වාගේම අපගේ ඥාතීන් නොවන යම්තා ඥාතිවේතරාදීන් වෙත්නම් සිං බලාපොරොත්තුෙන් සිං අනුමෝදන් කරන කෙනෙක් නොමැතිව ඒ සියලුම සත්‍යයන් මේ පින් අනුමෝදන්ව ඔවුන් සැලසිනස්සේ මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා සිං අනුමෝදන් කරනවා. දැස් කරගත් මේ සියලු පුණ්‍යධර්මයන්ගේ බලෙන් සම්නදෘෂ්ටි දෙවියනොත් මේ පින් අනුමෝදන්ව අපත් රටත් සම්බුදු ශාසනයත් බොහෝ කලක් වලින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. ධර්ම ශ්‍රවණ අනිසංසයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සුවයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමි. දුක්ඛම් පන්තා ච නින්දුම්ඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නිංසෝකා කුන්තු සම්බේති පානිනෝ. දුකින් සේලන සත් දුකින් මිදෙත්වා බියෙන් සේලන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. දැන් හැම දිනාටම තෙරුවන් සරණයි.